මතක තියාගන්න ඕනේ කාරණේ තමයි මේ ආණ්ඩුව ඉදිරි අවුරුදු 5 දක්වා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට සහ එක්සත් ජාතික පක්ෂයේද විදියට ඒකාබද්ධව අපි මේ රට වෙනුවෙන් ජනතාව වරමක් දීලා තිනවා. ඒ වරම ඉස්සරහට අරගෙන යන්න අපි කටයුතු කරනවා. අපි අතර බෙදීම් ඇතිලා තිබෙනවා. ඒක බොහොම පැහැදිලි. අපි පක්ෂ දෙකක් නේ වැඩ කරන්නේ. පක්ෂ අතර වෙන වෙන මත දෙන්න පුළුවන්. මේ මත එකට එකතු කරලා ඉස්සරහට ගෙනියනකොට විවිධ හැලහැප්පිලි වෙන්න පුළුවන්. හැබැයි ආණ්ඩුවක් විදියට අපිට එකට මූණ දෙන්න සිද්ධ වෙනවා.